We are doing a series. අපි ඒ තේමාවක් යටතේ කතා කරමින් සිටිනවා. Yeah. Did you know that? ඔබ ඒක දැනගෙන සිටියද? And it's entitled Just Like Jesus. යේසුස් වහන්සේ ආකාරමයි කියන ඔය මාතෘකාව යටතේ තමයි කතා කරන්නේ. Pastor Roshan's been preaching about, right? Pastor Roshan මේ සම්බන්ධව තමයි දිගින් දිගටම දේශනා කරමින් සිටියේ. We are just like Jesus. අපි යේසුස් වහන්සේ ආකාරමයි. That's an amazing thing, right? Pastor Andrew taught it. We are just like Jesus. That is Jesus's plan for us. ඒක පුදුමාකාර දෙයක්. Pastor Andrew අපට ඒක ඉගැන්නුවා. අපි යේසුස් වහන්සේ ආකාරමයි. And we've been looking at different topics to do with that. ඒ අතර ඒ අනුමාත්‍රකාවන් යටතේ අපි කතා කරමින් සිටියා පහුගිය කාලේ. How to handle bad news. කොහොමද අපි අයහපත් ප්‍රවෘත්ති වලට ඒ ප්‍රතිචාර දක්වන්නේ? How to handle challenges. කොහොමද අපි අභියෝගයන්ට මුහුණ දෙන්නේ? Today I want to look at how to handle worry and fear. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්නට යනවා ඒ බිය සහ කරදර වීමට කොහොමද අපි මුහුණ දෙන්නේ කියලා. How to handle worry and fear. බිය සහ කරදර වීමට අපි මුහුණ දෙන්නේ නැත්නම් ගනුදෙනු කරන්නේ කෙසේද කියලා අපි බලන්න යනවා. Worry. කරදර වීම. Worry is like a magnetic force. Do you know what a magnet does? කරදර වීම ඇවිල්ලා හරියට කාන්දමක් වගේ. If I hold a magnet here, if I hold a strong magnet on here and there was a nail here, even if the magnet didn't touch the nail would be drawn to the magnet. ලොකු කාන්දමක් අපි එක ස්ථානයක තබලා ඒ අසලින් ඇණයක් තැබුවොතින් ඒ අසල ඒක එකට නොතිබුණත් ඒ ආකර්ෂණයක් තිබෙනවා ඒ ඇණය කාන්දමට එකතු වෙනවා. A worry is something that just attracts more worry. ඒ කරදර වීම ඇවිල්ලා හරියට ඒ වගේ තවත් කරදර ඒකට ආකර්ෂණය කරනවා. If there's rubbish on the road, where are people going to put more rubbish? පාරේ කුණු තියෙන තැනට තමයි මිනිස්සුන් තවත් කුණු ගෙනල්ලා දාන්නේ. They put it all in the same place, don't they? Even if you clear all that rubbish away, people still think that that's where you can go and put your rubbish. එකම ස්ථානයකට කුණු ගෙනත් දමනවා ඒ ස්ථානයේ අස්කරත් ඒ ස්ථානයේ ඒ කුණු දාලා තිබුණු නිසා එතනටම තමයි ගෙනල්ලා දාන්නේ. Worry attracts more worry. කරදර තවත් කරදර එකතු කරනවා. හැබැයි තමයි ආකර්ෂණය කරන්නේ. And so we can end up being worried about many things. එවිට අපි බොහෝ කාරණාවල් ගැන කරදර වෙන්න සිදු වෙනවා. Worry means that you are drawn in opposite directions. කරදර වීම ඇවිල්ලා තමන්ට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමයි. You're pulled in more than one direction. ඔබ එක දිශාවකට වඩා බොහෝ දිශාවන් වලට ඔබව ඇදගෙන යනවා. When you're very clear you go in one direction and not looking left or right. ඔබ වඩා පැහැදිලිව ඔබ ගමනක් යනවා නම් ඔබ එකම මාර්ගයක ඔබගේ අවධානය තිබෙනවා. But when you are worried you think should I go this way should I go that way should I listen to him should I listen to her should I go forward should I go back what should I just stop should I do nothing at all now with the karadder manasikatte sitina nan oba hitenawa mama eka karannada meka karannada eyata sambandennada meyata sambandennada ara patta yanada me patta yanada me wage oba boho dewal sitamin sitenawa can you see this picture here obada penawada me pinture all these things are going around his head coming out of his head going into his head worry makes us feel like that me siyala obada penawa me pinture dewal oge oluwata yanawa oluwen eliyata enawa oge manasin oh e situvili menna ඒ ආකාරයේ ඔබ කරදර වෙනකොට so that because we're being pulled in all directions sometimes we just feel like oh I don't know what to do අපි හැම දිශාවකටම ඇදෙන නිසා ඒ කරදර වීමේ මානසිකත්වයක් තිබෙනකොට ඔබ අවසානයේදී නෝ මම දන්නේ නැහැ කොමක්ද කරන්න කියලා fear බිය right fear is something that grows and grows inside us like this බිය ඇවිල්ලා අපි අතුලාන්තයෙන් දිගින් දිගට වර්ධනය වන්නා වූ දෙයක් fear is the opposite of faith බිය ඇවිල්ලා ඒ ඇදහිල්ලට ප්‍රතිවිරුද්ධ කාරණාවයි what is faith it's a response of the human spirit to the word of god මොකද ඇදහිල්ල කියලා කියන්නේ දේව වචනයට මනුෂ්‍ය ආත්මය දක්වන්නා වූ ඒ ප්‍රතිචාරයයි And when I have fear, my spirit doesn't respond to the word of God. මට මගේ ඇතුළාන්තයේ බිය තිබෙනවා නම් මගේ ආත්මය දෙවියන් වහන්සේගේ වචනට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. It responds to what the devil says. නමුත් ප්‍රතිචාර දක්වන යක්ෂයා කියනවා කාරණාවල් වලට. It responds to what circumstances say. ඒ වාතාවරණ කියනවා දෙයට ප්‍රතිචාර දක්වනවා. It responds to what other people say. අන් මනුෂ්‍යයන් කියනවා දෙයට ඒ ප්‍රතිචාර දක්වනවා. Can you see this picture here? ඔබට පේනවද මෙතන තියෙන පින්තූරය? Quite cool, right? Don't you think that's cool? A very simple hand picture that's silhouetted but when you look at it it becomes this terrible terrible thing me ataka nikan atak tamai obata ediriyen penenne namuth eke sevanella itama hari bayankara pinturayak mawanne because when our spirit doesn't respond to the word of god we start to see terrible things ape aathme deviyan wahansege wachana prathichara nodakwana vita api e vinashakari dewal dakinta patan gannawa So we feel inadequate and we start to withdraw and we lose our confidence. Evita ape nisakakama nathi wenawa api pasubata wenawa. Right? And you just don't know what to do. Obe evita danne neha mokakda karanne kiyala. Can't you? Oba baya dayadukamen purna vela sitinawa. He's looking at his accounts or what he's doing, right? But he's looking at something and he's very worried. Danne ne o monada karanne kiyala namuth ohu godak karadara manasikathwayak sitinawa kiyala apata penawa. I was listening to Pastor Chris the other day. Pastor Chris mama And he said this most amazing thing. මේ පුදුමාකාර උදේ ඔහු කිව්වා. He said this, I want you to write it down. මේක ඔබ ලියාගත යුතුමයි. The greatest danger to any Christian. කිතුනෙකුට තිබෙන්නා වූ වඩාත්ම අවදානම් දේ is not sickness. ඇවිල්ලා රෝග වීම නෙවෙයි. It is fear, bhaya, it is unbelief, සහ අවිශ්වාසය, and it is bitterness. සහ තිත්තකම. These three things මේ කාරණාවල් තුන are much much much more dangerous than any sickness that can be thrown at us. කිසිම රෝගී තත්වයකට වඩා භයංකාරයි කියලා කිව්වා මේ කාරණාවල් තුන අපගේ ජීවිතයට වෙනවා. The most dangerous thing for any Christian is not sickness but fear, bitterness and unbelief. කිතුනුවෙකුගේ ජීවිතයේ තිබිය හැකි භයානකම දේ රෝගී තත්වයක් නෙමෙයි ඒ බය දුකම සහ තිත්තකම සහ අවිශ්වාසයයි. These are the things that we have to guard against. මේ කාරණාවල් තුනට විරුද්ධව තමයි අපි නිතරම සිටින්න ඕනේ නැගිටින්න ඕනේ. These are the things that we have to root out of our lives. මේ කාරණාවල් තුන තමයි අපගේ තුල තිබෙනවා නම් අපි ඒ මුල් ඇද ඉවත් කරන්න ඕනේ. So today we're going to look at worry and fear. අද දවසේ අපි බලන්න යන කාරණාවල් දෙක ඇවිල්ලා කරදර වීම සහ බිය. And I really do believe that the Holy Spirit is going to minister to people. මම විශ්වාස කරනවා අද දවසේ කතා කරන අතර සුදාත්මන මහන්සිය ඔබට සේවය කරන්න යනවා. And the many of you will be set free today. සහෝ බොහෝ දෙනා අද දවසේ නිදහස්කම ලබන්න යනවා. So be open to what the Holy Spirit is doing as you're writing. ඉතින් ඔබ ඔබ ලියා ගන්න ගමන් ඔබ සවන් දෙන ගමන් ඔබගේ ආත්මය ඔබ විවර කරන්න සුදාත්මන මහන්සියට ඔබ තුල ක්‍රියා කරන්නට. Amen. God wants us free. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි නිදහස් වීමයි. Right. The first reason පළවෙනි කාරණාව why we can be frightened ඇයි අපි worried අපි බිය වෙන්න එහෙමත් නැත්නම් කරදර වෙන්න පළවෙනි හේතුවක් තමයි is number 1 we forget the reason we are doing what we're doing පළවෙනි දේ තමයි අපිට අමතක වෙනවා අපි යම් දේවල් කරන්නේ ඇයි කියන එක there's a story in Luke chapter 10 Luke 10 වෙනි පරිච්ඡේදයේ කතන්දරයක් තිබෙනවා verses 38 to 41 38 වෙනි පදයේ සිට 41 වෙනි පදය දක්වා and I'm going to read it and just bring out a few points for you okay අපි කාරණාවල් කිහිපයක් මේකෙන් එළියට ගේන්න යනවා verse 38 as Jesus and his disciples were on their way he came to a village where a woman named Martha opened her home to him that's Jesus තවද ඔවුන් යද්දී උන්වහන්සේ ගමකට ඇතුල් වූසේක එවිට මාතා නම් එක්තරා ස්ත්‍රියක් තමගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැනයි යේසුස් වහන්සේව තමයි පිළිගත්තේ Martha was obviously a good lady right මාතා ඉතා යහපත් කාන්තාවක් she says she opened her home ඇයගේ නිවස විවෘත කරා කියලා කියන්නේ She was obviously quite an important one in the home she invited Jesus to her home ඇය වැදගත් වූ කාන්තාවක් වුණා ඇය යේසුස් වහන්සේව ඇයගේ නිවසට පිළිගත්තා That is a great honor ඒක ඉතාමත්ම ගෞරවයක් වුණා ඇයට When she brought him home she had a sister called Mary who sat at the Lord's feet listening to what he said ඇට මරියා නම් සහෝදරියක් සිටියාය ඇ ස්වාමින් වහන්සේගේ පාද මුලෙහි හිඳ උන් වහන්සේගේ වචනය ඇසුවාය Martha had brought Jesus home Martha දැන් පිළිගත්තා යේසුස් වහන්සේ ගෙදරට යේසුස් වහන්සේ නිවසට පැමිණියා and Mary sat down with Jesus මරියා ඇගේ සහෝදරිය යේසුස් වහන්සේ සමග හිඳගත්තා Mary was having a good time right මරියා හොඳ කාලයක් ගත කරා and what was Martha doing මොනවද මාර්තා කරමින් සිටියේ but Martha read this was distracted by all the preparations that had to be made. නමුත් මාතා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. She was the one that had brought Jesus home. ඇය තමයි යේසුස් වහන්සේට එන්න කිව්ව ඇව පිළිගත්තේ යේසුස් වහන්සේ. She was the one that wanted time with Jesus. ඇයට තමයි යේසුස් වහන්සේ සමග කාලය ගත කරන්න අවශ්‍යව සිටියේ. She was the one that wanted to listen to him. ඇයට තමයි අවශ්‍ය වුණේ යේසුස් වහන්සේට සවන් දෙන්නට. ඇයගේ අදහස තමයි යේසුස් වහන්සේට එන්න කියන්නේ. And it was a brilliant one. ඒක ඉතාමත්ම යහපත් අදහසක් වුණා. This was the thing that she had started. මේක ඇය තමයි ආරම්භ කරේ. And what happened? මොකක්ද සිදු වුනේ? What does it say there? මේ ස්ථානයේ මොකද්ද කියන්නේ? ඉතාමත්ම වැදගත් කොටසක්. She was distracted by all the preparations. නමුත් බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය. Making grating the coconut, doing the best roasted curry powder ever, making the tastiest chicken curry, fresh lime juice, the best glasses, the best plates, everything had to be best because it was Jesus, right? අය පොල් ගාමින් ඉන්නේ නැති හොඳම තුන පහ නිෂ්පාදනය කරමින් ඉන්නේ නැති හොඳම කුකුල් මස් කරිය හදාගෙන ඉන්නේ නැති හොඳම පිංගම් කෝපලාස්ති කරන්නේ නැති මේ වගේ කාර්ය බහුල වුණා. Quickly get to the shops to go and get the best something else. අය වෙන්ට කඩේට යන්නේ නැති මොන හරි හොඳම දේවල් ගේන්න. And suddenly what had happened? හදිසියෙන් මොකද වුනේ? She was distracted by all of those really really good things she was doing. ඇගේ අවධානය කැඩී තිබුණා නමුත් ඇය කරේ යහපත් දේවල් යහපත් දේවල් නිසා ඇගේ අවධානය කැඩී තිබුණා. She wanted to give Jesus the best meal. යේසුස් වහන්සේට හොඳම ආහාර වේල දෙන්න ඇය ආශා කළා. She wanted him to be so welcome. උන්වහන්සේ හොඳ පිළිගැනීමක් තිබෙන බව ඔහුට හැඟෙන්න ඕන කියලා ඇය හිතුවා. But she was distracted from the reason that she had actually invited him. නමුත් ඇය ඇත්තටම යේසුස් වහන්සේව නිවසට ආරාධනා කරේ ඇයි ඒ ප්‍රධාන හේතුව කාරණාව ඇයට අමතක වී තිබුණා. She's obviously quite a brave lady. ඇය තාමත්ම ප්‍රඥාවන්ත කාන්තාවක්. Because then it says she came to Jesus and asked, "Lord, don't you care that my sister has left me to do the work by myself? Tell her to help me." ඊට පස්සේ මොකද්ද කියන්නේ ස්වාමීනි මාගේ සහෝදරි තනියම උපස්ථාන කරන්නට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාර කරන ලෙස ඇයට කිව මැනවයි කීවා. Can you imagine having a guest in your house and then telling the guest to get the person who's entertaining him to come and help in the kitchen? You don't do that, right? And she did it to Jesus. ඔබට හිතන්න පුළුවන්ද ඔබගේ නිවසට පැමිණි ආගන්තුකයෙක් ඔබ ආරාධනා කරලා ඊට පස්සේ ඔබගේ සහෝදරිය වාඩිලා ඉන්නවා ඒ ආගන්තුකයාට ඔබ කියනවා කියන්නේ මේ මම ඔයාට මේ මෙච්චර මේ ලැහැස්ති කරනවා දේවල් මෙයා නිකන් ඉඳන් ඉන්නවා ඇවිල්ලා මෙයාටත් උදව් කරන්න කියලා කියන්නේ ඒ වගේ කියයිද අපි අපේ ආගන්තුකයෙකුට කරන්නේ Right, this is what Jesus replied. මෙහෙම තමයි යේසුස් වහන්සේ පිළිතුරු දුන්නේ. I'm not actually sure that Jesus is the nicest cell leader. මම හිතන්නේ යේසුස් වහන්සේ ඒ හොඳම සෛල නායකයා. No, nicest. ඒ කියන්නේ kindest. හොඳින් ක්‍රියා කරන කරුණාවන්තව ක්‍රියා කරපු සෛල නායකයෙක් කියලා. අනේ මෙරි ගිහිල පොඩක් උදා කරන්න මාර්තට. ඊට පස්සේ හැරි වෙයි. ටක් ගාලෙ විතර කරමු. ඒ වගේ ප්‍රශ්නක් නෑ. Thank you Martha. Very sorry මම මෙරි ටිකට ටිකට මකතා කර කර හිටියේ. Jesus, did Jesus say that? යේසුස් වහන්සේ එහෙම කිව්වද? He didn't, did he? එහෙම කිව්වේ නැහැ. Do you know what he said? මොකද උන්වහන්සේ කිව්වේ? Martha, Martha, the Lord answered, you are worried and upset about many things. නමුත් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින් මාතා මාතා නුඹ බොහෝ දෙනා ගැන නලංගු වී කැළඹෙන්නේය. We thought she was upset about one thing, right? අපි හිතුවා එක කාරණාවක් ගැන තමයි ඇය ඒ කරදර වුණේ කියලා. But Jesus can see she's upset about many things. This worry is like this magnetic force so that all of these things are working inside her heart. නමුත් යේසුස් වහන්සේ දැක්කා එක කාරණාවක් නෙවෙයි බොහෝ බොහෝ කාරණාවල් වලින් ඇය කැළඹිලා හිටියා බොහෝ දේවල් හරියට ඒ කාන්දම වගේ ඇයට ඇදෙමින් සිටියා ඒ කරදර වීම. Verse 42. 42 වෙනි පදය. But few things are needed. නමුත් ඕනෑ කරන්නේ එක දෙයක්ය. Or indeed only one. එක දෙයක්ය. Mary has chosen what is better. මරියා වනාහි ඇකෙරෙන් බහැර ගනු නොලබන්නා වූ යහපත් කොටස තෝරා ගතයි කීසේක. And Martha, have I got news for you? It will not be taken away from her. ඒ ඉංග්‍රීසි පරිවර්තනයේ කියනවා ඒ මරියාගෙන් බහැර කරගන්නේ කර නොලබන්නා වූ යහපත් කොටස ඇය තෝරගෙන තිබෙනවා කියලා. Martha was a good lady. මාර්තා යහපත් කාන්තාවක් වෙ සිටියා. She knew Jesus was the best. She wanted to be with him. She wanted to bless him. යේසුස් වහන්සේ සමග කාලය ගත කරන්න, ඔහුට ආශිර්වාද කරන්න, ඔහු හොඳම පුද්ගලයා කියලා ඇය ඒ වෙනකොට දැනන් සිටියා. But she got distracted from doing the best thing. නමුත් හොඳම දේ කිරීමෙන් ඇය බාධා වුණා. And when we get distracted that is when worry and all these other things begin to come to us. අපි අවධානය කඩ කරගත්තාම තමයි කරදර වීම සහ ඔක්කොම අයහපත් දේවල් අප වෙතට පැමිණෙන්න පටන් ගන්නෙ. We must remember why we are doing what we are doing. අපි නිතරම මතක තබා ගන්න ඕනේ අපි කරන්නා වූ දේ අපි කරන්නේ කුමක් නිසාද කියලා. Keep that focus. එම ඒ අවධානය ඔබ දිගින් දිගටම තියාගන්න අවශ්‍යයි. When worry starts to come, then you need to stop. කරදර පටන් එන්නට පටන් ගත්තහම ඔබ නතර වෙන්න අවශ්‍යයි. You must stop. ඔබ නතර වෙන්න අවශ්‍යයි. And have some fellowship with Jesus. සහ යේසුස් වහන්සේ සමඟ සහභාගීකම් දරන්න අවශ්‍යයි මොහොතේ. Jesus didn't tell Martha to go and finish the 5-course meal. යේසුස් වහන්සේ මාර්තාට කිව්වේ නැහැ ඔබ ගිහිල්ලා ඒ ව්‍යංජන පහක ආහාරය ලෑස්ති කරන්න කියලා. The meal wasn't the main thing. ආහාර වේල නෙමෙයි ප්‍රධාන කාරණාව වුණේ. He wanted time with the family and the family wanted time with him. උන්වහන්සේට ඕන වුණා ඒ පවුල සමඟ කාලය ගත කරන්න සහ ඒ පවුල ඔහුත් සමඟ කාලය ගත කරන්න. When you worry, ඔබ කරදර වුණාම piling up. ඔබ කරදර එකතු වෙනව දැක්කහම ඔබගේ ජීවිතේ නවතින්න. Stop. ඔබ නවතින්න. Have time with Jesus. යේසුස් වහන්සේ සමඟ කාලය ගත කරන්න. Choose the best thing. හොඳම දේ තෝරගන්න. Right, just a little word there I want to add. මං කැමති වචනයක් මේකට එකතු කරන්න. It could be that when you go home today, husband and wife and children will all say, "Well, Pastor Liz told me we just have to sit at the feet of Jesus." අද දවසේ ඔබ නිවසට ගියාම සමහරවිට ඔබගේ භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා දරුවන් කියයි පාස්ටර් ලිස් කිව්වා මේ අපිට යේසුස් වහන්සේගේ අභිමුඛයේ වාඩි වෙලා ඉන්න කියලා. So you're all sitting there. දේ ඔක්කොලම වාඩි වෙලා ඉඳි. No food. No washing up. No sweeping. Lots of dirty washing. House in a total mess. හොදන්නේ නැහැ. ගේ ඔක්කොම වියවුල් වෙලා. We have to do the things we have to do. අපි කරන්න අවශ්‍ය දේ අපි කරන්න ඕනේ. But when we do them with focus, නමුත් අපි ඒ කරන දේවල් ඒ අවධානයෙන් යුතුව කරපුවාම අපි කරදර වීම නතර වෙනවා. Right, and I often think in my head, නිතර මම හිතන දේ තමයි මගේ මනසේ. I'm often being Martha with my hands and my feet, but I'm being Mary in my heart. මම හිතන දේ තමයි මම මාර්තා වෙනවා මගේ දෑත් වලින් මගේ පාද වලින් නමුත් මගේ හදවතින් මම මරියා කියලා. Hallelujah. Right? Okay. So you can still do all the housework. It's okay. ඔබට ඒ නිවසේ වැඩ කටයුතු ඔක්කොම කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. The second thing we can do. දෙවෙනි කාරණාව අපිට කරන්න පුළුවන්. Okay, first is we forget the reason. පළවෙනි දේ අපි ඒ කාරණාවල් අමතක කරනවා ඇයි අපි මේක කරන්නේ කියලා. The second thing we can do is we can forget the word. දෙවෙනි දේ තමයි දේව වචනේ අපි අමතක කරනවා. Pastor Andrew touched on this. Pastor Andrew මේක ගැන කතා කරා. I want to look at a different story. මං කැමති ඒ වෙනස් වූ කතන්දරයක් බලන්න. Mark 4 verse 35. Mark 4:35. පස්වෙනි පදය Jesus is with his disciples. යේසුස් වහන්සේ ඔහුගේ ගෝලයන් සමග සිටිනවා. And Jesus says, "Let's go over to the other side." යේසුස් වහන්සේ කියනවා අපි අනිත් පැත්තට යමු කියලා. Jesus said it, right? එතර වෙමු කියලා කියනවා යේසුස් වහන්සේ. So, leaving the crowd behind, they took him along. ඔව් සමහර අතර උන්වහන්සේ සිටි ලෙසම ඔරුවේ තමුන් සමග උන්වහන්සේගෙන ගියෝය. And they must have been so glad. Oh, last we've got rid of everybody. ඔවුන් සතුටු වෙන්නේ නැති අන්තිමට දැන් ඔක්කොලාම අතරලා දැන් අපි යනවා කියලා. We can have a bit of time just with Jesus. දැන් යේසුස් වහන්සේ සමග අපිට පෞද්ගලික කාලයක් ගත කරන්න පුළුවන් කියලා ඔවුන් හිතන්නේ. 37 වෙනි පදය. A furious squall broke up and the waves broke over the boat so that it was nearly swamped. එවිට සැඩ සුළඟක් හම ඔරුව පිරෙන තරමට ඒ තුලට රැළ ගැසුවේය. Jesus, යේසුස් වහන්සේ was asleep in the back of the boat. ඒ බෝට්ටුව පසුපස හොඳට නිදාගෙන හිටියා. The boat wasn't smooth, right? ඒ බෝට්ටුව හරි සැහැල්ලුවෙන් ගමන් කරේ නැහැ. And down and side to side everybody was getting soaking wet and Jesus was asleep. උඩටයි පල්ලෙහාටයි දෙපැත්තටයි වැනෙමින් සිටි තිබෙන්ට ඇති බෝට්ටුව සහ ඒ සෙනග කෑගසමින් සිටි නමුත් යේසුස් වහන්සේ නිදි. The disciples woke him and said to him, "Teacher, don't you care if we drown?" ඔහු උන්වහන්සේ පුබුදුවා ආචාර්යනි අප විනාශ වෙන බව ඔබ සලකන්නේ නැද්ද? He got up. උන්වහන්සේ නැගිටිමින් he rebuked the winds සූලඟට තරවටු කොට and said to the waves ඒ මුහුදට කිව්වා quiet නිශ්ශබ්ද වෙව be still නිශ්චල වෙව. That's pretty cool, right? I like that. Then the wind died down එවිට සූලඟ නැවති and it was completely calm මහත් නිශ්චලයක් විය. So he dealt with the situation in a miraculous way. ඔහු හාස්කමක ආකාරයෙන් ඒ වෙලාවේ දේ ගනුදෙනු කරා. And this is another time when I wouldn't want Jesus as my cell leader. යේසුස් වහන්සේ මේ වගේ අවස්ථාවක මම කැමති නැහැ යේසුස් වහන්සේ මගේ සෛල නායක වුණා නම්. Because he said to his disciples මොකද මේ ස්ථානයේ ඔහුගේ ගෝලයන්ට මොනවද කියන්නේ යේසුස් වහන්සේ? Why are you so afraid? Numbala bayawa sitinne manda? Do you still have no faith? Thawama numbalaata adahilla nadda? Now, Jesus could have said, "Ah, nay, I'm so sorry. I was so tired. I just went to sleep. But don't worry. I'm really sorry about this. I'll just stop everything." Jesus wahanse kiwwe naha ane mata samawenna mata godak mahansi eka hita hondatama ninda giya namuth mam meka bala gannam karadara wenna epa kiyala kiwwe naha. He didn't do that, did he? Ehema kiwwe naha. Not at all. Ehema kiwwe naha. What did he say? Mokadda kiwwe? He said, "Why are you so afraid? Do you still have no faith?" ඇයි ඔච්චර බය වෙන්නේ? තවම ඇදහිල්ල නැද්ද ඔබලට කියලා අහනවා. Now Pastor Roshan on Thursday preached really well about little faith and weak faith, right? Pastor Roshan Brahaspatinda ඒ නාගරික සභාවේ අපට දේශනා කරා ඒ කුඩා ඇදහිල්ල සහ දුර්වල ඇදහිල්ල ගැන. Little faith is when you've got a little bit of the word but not enough to really do very much with it. කුඩා ඇදහිල්ල ඇවිල්ලා වචනෙන් ස්වල්පයක් ඔබ තුල තිබෙනවා නමුත් ප්‍රමාණවත් වචනය නෑ ඔබ තුල. Weak faith is when you've got the word but you're not doing anything with it, you're not exercising it. දුර්වල ඇදහිල්ල level ඔබ තුල හොඳට වචනය තිබෙන නමුත් ඔබ වචනය ක්‍රියාවට දමන්නේ නැහැ. Jesus here didn't say they had little faith or weak faith. He said they had no faith. මේ ස්ථානයේ යේසුස් වහන්සේ කියන්නේ කුඩා ඇදහිල්ලක්වත් දුර්වල ඇදහිල්ලක්වත් ඔවුන්ට තිබුණා කියලා නෙමෙයි කිසිම ඇදහිල්ලක් ඔබට නැහැ කියලා. That was how he spoke to his disciples. ඒ ආකාරයෙන් තමයි ඔහුගේ ගෝලයන්ට උන්වහන්සේ කතා කරේ. ඔබට ඇදහිල්ල නැහැ. You've been with me all this time and you've got no faith. That means you've got none of the word in you. මෙච්චර කාලයක් ඔබ මාත් එක්ක ඉඳලා ඔබට ඇදහිල්ලක් නැහැ. ඔබ තුල වචනය නැහැ කියලා නෝහසෙක් කියනවා. The word that he said a half an hour ago about we're going to go to the other side, even that word they hadn't got in them. පයිබාගට ප්‍රථම යේසුස් වහන්සේ කිව්වා අපි මේ ස්ථානෙන් එතර වෙන්න යනවා කියලා ඒ වචනයවත් ඔවුන් තුල තිබුණේ නැහැ ඒකයි යේසුස් වහන්සේ පෙන්නලා දෙන්නේ. Because they had no faith, they had no word in them that caused them to fear. ඔවුන්ට ඇදහිල්ල තිබුණේ නැති නිසා ඔවුන් තුල ප්‍රමාණවත් වචනය තිබුණේ නැති නිසා ඔවුන් බය වුණා. Now I'm very sure when the disciples went in the boat they were very happy to be with Jesus. ගෝලයන් බෝට්ටුවට ඇතුළු වුණාම මම විශ්වාස කරනවා ගොඩක් ඕන් ප්‍රීතිමත්ව සිටින්ට ඇති යේසුස් වහන්සේ සමග ගමන් කරපු නිසා. And Jesus said let's go so they said yeah okay let's go. ඉතින් යේසුස් වහන්සේ කියපු නිසා යමු කියලා ඔවුනුත් ආසාවෙන් යන්න ඇති යමු කියලා. Following Jesus. යේසුස් වහන්සේව අනුගමනය කරමින් chatting with each other. එකිනෙකා සමග කතා බහ කරමින් we'll get in the boat. අපි යමු මේ බෝට්ටුවට කියලා. අපි දන්නවා මේ කොහොමද කරන්නේ. Pretty good at this. අපි මාළු අල්ලන අය අපි හොඳට දන්නවා මේවා ගැන. And they were just doing whatever Jesus was doing. Jesus wahanse karapu de on kara. They weren't engaging themselves in what they were doing. Own ekata athul une naha Jesus wahanse samaga yannata athulaanteyenma budu hadawatin. And so when a problem came they had because they weren't engaged they had no connection. Own Jesus wahanse kiyapu deeth samaga sambandha vela hitapu nathi nisa onta beri una ekata athul wennata. We have to have the word in us. Deva wachana apathula tibent one. Whatever we are doing. Api karanna one ma deya. When your cell leader tells you to do something. Obage cell nayaka obata kiyenawana yamak karanna. You do it. Obeka karanna. But you don't just do it. Oba nikan kiyana nisa karanne naha. You engage your spirit. Obage aathmay oba sambandha karanna. You hold on to the word. Oba edunna wachane allagantu one. Connect with it. ඔබ ඒ වචනය සමග සම්බන්ධ වෙන්න ඕනේ. And then you do it. එවිට in පසුව තමයි ඔබ ඒක ක්‍රියා කරන්න ඕනේ. So that when a problem comes, you're okay because you are engaged with the word of God and with the spirit of God. යම් ගැටලුවක් යම් ප්‍රශ්නයකට ඔබට ඒ අතර මුහුණ දෙන්නට වුණොත් ඒක ප්‍රශ්නයක් නැහැ. මන්ද ඔබ දැනටම ඒ වචනයත් සමග සම්බන්ධ වෙ සිටින නිසා. That's why cell groups are so important in the week. ඒක නිසායි සතිමැද තිබෙනව සෛල කණ්ඩායම ඉතාමත්ම වැදගත්. Reading the Bible every day is so important. දේව වචනය දිනපතා කියවීම වැදගත් වන්නේ මෙන්න මේ නිසා. That's why Sunday services are so important. ඒක නිසා ඉරිද රැස්වීම ඉතාමත්ම වැදගත් වන්නේ. Because then you cannot forget the word. එවිට ඔබට මේ දේවල් වලට සහභාගී වුණාම ඔබට බෑ වචනය අමතක කරන්න. Things because it's a lovely royalty doesn't just meet because it's a lovely thing to do. The youth don't just play cricket because it's a lovely thing to do. But you engage in your spirit with what you are doing. නිකං ඔබ කරන දේවල් ඔබ ඔහෙ කරන්නේ නැහැ. නමුත් ඒ වචනත් සමග ඔබ සම්බන්ධ වෙමින් ඔබ කරනවා. So that you do not forget the word. එවිට ඔබ ඒ වචනය ඔබට අමතක වෙන්න යන්නේ නැහැ. It is a reason you are doing what you are doing. ඔබ කරනා වූ දේ ඔබ කරන හේතුව ඒක වෙනවා. So that when challenges come, which they will. අභියෝග පැමිණියාම අනිවාර්යයෙන්ම අභියෝග පැමිණේ. We know why we're doing, we know where we're going and we know we're going to get there. අපි දන්නවා අපි මොනවද කරන්නේ, අපි දන්නවා අපි කොහෙටද යන්නේ සහ අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි ස්ථානයට ගමන් කරනවාමයි. Do not forget the word for what you are doing. ඔබ කරන්නාවු දෙයට ඔබ දෙවියන් වහන්සේ දී තිබෙන වචනය ඔබ අල්ලගන්නේ කමතක කරන්න එපා. Jesus was very straightforward. You have got no faith. Jesus වහන්සේ තා පැහැදිලිව කියනවා ඔබට ඇදහිල්ලක් නැහැ කියලා මේ ස්ථානයේ. Hard cell leader, right? ඉතාමත්ම තද සෛල නායකයෙක්. Okay, then I love verse 41. Before they were afraid of the waves, and then in verse 41 it says they were terrified and asked each other, "Who is this?" It was, you know, oh, ita bayapatvi me kawuda kiyala me cover ek da yo nekine kinata ekka katha karagatta kiyala kiyana. Suddenly woken up. Wow. Hadisiyem oun nikan avadi una wage. Jesus really knows what he's doing. Jesus wahanse attatama danno monada karanne kiyala wahanse. He really has got all power and authority. Attatama oun wahanseta balaya thibena. And it was like it was a wake up call for them. Hariyata ounwa avadi una wage. It was a wake up call. Ounwa avadi karanta siduru karana. So if you've been at Pastor Andrew and been hearing things and then you've just been going along, when you get a wake up call, connect with the word of God. ඔබ යම් දේවල් කරමින් සිටින විට හදිසියෙම දෙවියන් වහන්සේ ඔබව මේ ආකාරයෙන් අවදි කරයි. Amen. Amen. Amen. One more example. තවත් එක උදාහරණයක්. We forget God's thoughts. අපි දෙවියන් වහන්සේගේ සිතුවිලි අමතක කරනවා. The first one is we forget the reason. පළවෙනි දෙක දේ ඇවිල්ලා අපි ඇයි මේක කරන්නේ කියලා අපි අමතක කරනවා. The second thing is we forget God's word. දෙවෙනි කාරණාව දෙවියන් වහන්සේගේ වචනය අපිට අමතක වෙනවා. The third thing is we forget God's thought. තුන්වෙනි කාරණාව ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සිතුවිලි අපිට අමතක වෙනවා. Isaiah 55 says that God's thoughts are higher than our thoughts. Yesaya 55 kiyana deviyan wahansege situvili ape situwalta wada ihalin thibena kiyana. God's ways are higher than our ways. Deviyan wahanse kriya karana aakare api kriya karana karana aakarata wada ihalai. Now. Mark 10. Mark 10veni parichchede 32. 32 vena padaya. Jesus and his disciples were on their way up to Jerusalem with Jesus leading the way. And the disciples were astonished, while those who followed were afraid. They knew that it was dangerous for him to go to Jerusalem. They knew that there could be riots. They knew that he could be killed. They knew that he was hated by so many people. And the disciples were astonished. ඔවුන් යෙරුසලමට යන කල මගදී යේසුස් වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක ඔහු විශ්මපත් වූය. පස්සෙන් ගිය අය බය වූවෝය. මේ ස්ථානයේ ඔවුන් බය වුණේ මන්ද යෙරුසලමට යේසුස් වහන්සේ යන එකේ භයානකකම ඔවුන් දැනන් සිටියා. යේසුස් වහන්සේට විරුද්ධව මිනිසයන් ක්‍රියා කරමින් සිටියා. යේසුස් වහන්සේව මරන්නට ඔවුන් සොයමින් සිටියා. ඒක නිසා විශ්මපත් වුණා ඒ ගෝලයන් ඔහු යන විට. That word astonished means they were shutting down. You know when everything just becomes too much and you just go, විශ්මපත් වුණා කියලා මේ ස්ථානයේ සඳහන් කරන්නේ යම් දේවල් දැන් දරා ගන්නට බැහැ දැන් හිතා ගන්නට බැහැ මොකද්ද වෙන්නේ කියලා අන්නේ ඒ වගේ අවස්ථාවක තමයි සිටියේ. ඔවුන්ට ඒ අදහ ගන්නට බැරි තරම් පුදුමයි. And the followers they were afraid. ඔවුන් පස්සේ ගිය අය බය වුණා. The whole group was in a terrible mess. මුළු කණ්ඩායම වියවුල් ස්වභාවයක වගේ සිටියා. Jesus was going to the one place in the world that he shouldn't go. යේසුස් වහන්සේ නොයා යුතුම ස්ථානයට යනවා දැන්. What does he do? මොකද උන්වහන්සේ කරන්නේ? Again, he took the 12 aside and told them what was going to happen to him. උන්වහන්සේ 12 දෙනා නැවත කැඳවා තමන් වහන්සේට සිදුවෙන්න තිබෙන දේ කියන්න පටන් ගත්තේ. Now, I'm not sure that would have been a great comfort to them. මම හිතන්නේ නැහැ ඔවුන්ට ඒක ලොකු සැනසීමක් වෙන්න ඇති කියලා. මම දැන් මැරෙන්න යනවා කියලා උන්වහන්සේ කියන්නේ නැති. And then I'm going to rise again. ඉන්පසු නැවත මම නැගිටින්න යනවා කියලා උන්වහන්සේ කියන්නේ. He didn't just comfort them and say, "Ah, nay, we'll just go away for a few days. It'll be okay." උන්වහන්සේ සනසන්න නැතුව ඇති ඒ වෙලාවන් කමක් නැහැ. මම ටික කාලයකට යනවා ආයිමත් එනවා. එහෙම කියන්නේ නැතුව. He just took them aside and said, "Look, this is going to happen. This has to happen." ඔවුන්ව පැත්තකට අඳගහලා උන්වහන්සේ කියන්නේ ති බලන්න දැන් මේක සිදුවෙන්න යනවා මේක සිදුවිය යුතුමයි. God's thoughts are higher than their thoughts. දෙවියන් වහන්සේගේ සිතුවිලි ගෝලයන්ගේ සිතුවිලි වලට වඩා ඉහළින් තිබුණා. God's ways were higher than their ways. දෙවියන් වහන්සේ ක්‍රියා කරපු ආකාරය ගෝලයන් ක්‍රියා කරපු ආකාරයට වඩා ඉහළින් තිබුණා. And sometimes we can just be thinking, right, well now if I get enough money and if I can just get a house and if I can just get a vehicle, then my life would be really really good samahallaata pithanna puluwan apata hondata sali thibuna nan honda geyak thibuna nan honda vaahanayak thibuna nan apata hondata jeevit wenna puluwan kiyala if I can just get into a cell and sometimes come for prayer my life would be great that's all I want out of my sali ekata athul vela indala hitla yanna puluwan welawata yaaknyawata giyot mage jeevithaye hondata thiyai kiyala hitanna I'll just pass my exams I'll just get a nice job that's all I want out of my life because God's going to bless me mage vibhage mama pass vela honda rakiyawak karot mata athi මන් දන්නවා දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා කියලා මම හිතන්න පුළුවන්. And we can go on just thinking right it's just like this my life is just like this. මගේ ජීවිතේ මේ වගේ කියලා අපේ සිතුවිලි වලින් අපිට සිතන්න පුළුවන්. And suddenly things change. හදිසියෙම දේවල් වෙනස් වෙනවා. Suddenly things happen. හදිසියෙම දේවල් සිදු වෙනවා. Unexpected things happen. අපි බලාපොරොත්තු නොවන දේවල් ජීවිතේ සිදු වෙන්න පුළුවන්. And if we have just got our focus on our life is just me mama mage mata right that unholy trinity that just this is everything it's just nice for me ape avadane tibenne mama mage mata kiyannawo me trithwe me karanawal thuna mata nan right when we just live like that and suddenly something's happened we can be astonished and we can almost start to fall apart oh ehema inna atharedi hadisiyeme yam deval ape jeevithaye bayanaka de sidu wenakota oba e vismayata patwenta puluwan oba e karadara wennata puluwan but god has got a bigger plan namu deviyan wahanseta oba kerehi wada vishala salasmak thibenawa he has got a bigger way ඔබට වඩා විශාල මාර්ගයක් උන්වහන්සේ සලසා තිබෙනවා අපට මීට වඩා දේවල් කරන්න උන්වහන්සේ සලස්වා තිබෙනවා just to look after me and to feel nice and happy මම මාව හොඳට බලාගෙන ඒ ප්‍රීතියෙන් ජීවත් වෙනවට වඩා දෙයක් and just for my family to be happy and just to have a nice job and just to pass my exams God wants all of that but that is the tiniest part of your life. මගේ පවුල බලාගෙන මම හොඳ රැකියාවක් කරලා මම සතුටින් ජීවත් වෙන්න ඔව් දෙවියන් වහන්සේ මේකට කැමති නමුත් මේක තමයි ඒ අවමය දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන. So much higher. God's plans are so much bigger and he wants you to engage with those. දෙවියන් වහන්සේගේ මාර්ග ඊතාත්ම විශාලයි දෙවියන් වහන්සේගේ සැලසුම ඊතාත්ම විශාලයි දෙවියන් වහන්සේ කැමැත්ත ඔබේ ස්ථානෙට ඇතුල් වීමයි. As we do that we will not be frightened api e de unwanse salasum karapu de karana vita ape jeevithaye api bayata patwenne amen amen right what can we do monada apita karanna puluwan what can we do monawada apita karanna puluwan 1 peter 5 6 and 7 that's the first photo tier ekapetrus 5 6 7 api balanthena humble yourselves therefore under god's mighty hand that he may lift you up in due time our life doesn't belong to us mestane apage jeevitha apata aithe neha me 6 weni pade 7 weni pade kire ebevin deviyan wahanse sudus kale di numbala usas karana pinissa unwahansege balavat hasteyata yatatwanna our life doesn't belong to us ape jeevitha apata aithe neha we must humble ourselves before god ape deviyan wahanse idiri ape jeevitha ape yatahat karanta awashyai it says cast all your cares all of your worries cast them all onto him because he cares for you උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදරයක් උන්වහන්සේ පිට තබන්න he cares for you උන්වහන්සේ ඔබ ගැන සලකනවා god loves you දෙවියන් වහන්සේ ඔබට ආදරේ he cares for you උන්වහන්සේ ඔබ ගැන සලකනවා you are the most precious part of his creation උන්වහන්සේගේ මැවිල්ලේ ඒ වටිනාම කොටස ඔබයි he knows each one of us by name අපි හැම කෙනෙක්වම නම් වශයෙන් උන්වහන්සේ හඳුනනවා for each one of us අපි හැම කෙනෙකුටම උන්වහන්සේට සැලැස්මක් තිබෙනවා he knows what we're scared of he knows what we're frightened of he knows our dreams උන්වහන්සේ දන්නවා අපි බය වෙන්නේ කරදර වෙන්නේ මොන වගේ කාරණා ගැනද අපේ සිහින මොනවද උන්වහන්සේ සිය God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. So cast all your cares on him. එකනිසා ඔබ කරදරවන සියලු දේ දෙවියන් වහන්සේ පිට තබන්න. Whatever you are worried about. ඔබ කුමක් ගැන කරදර වුණත්. Don't hold on to them. ඒ කරදරවලට ඔබ ඒ අල්ලගෙන ඉන්න එපා කරදරෙන්. Onto him. ඔවුන් ඒවා දෙවියන් වහන්සේ පිට තබන්න. Just totally put them onto him. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ මත තබන්න. Don't show him. උන්වහන්සේ නිකම් පෙන්වන්න එපා කරදර පෙන්නලා නැවත ළඟට ගන්න එපා ඊළඟ දවසේ ආයි ඒ කරදර වින් පෙන්නලා ආයෙමත් ඒක ළඟට ගන්න cast it give it totally devyan wahansete pennemin oba langa tiya gannte epa unwahansete karadara okkoma oba unwahansete denna whatever you are worried about oba kumak gana karadara una whether it's your finances your health aarthikay obage sharira saukhya your children obage daruwan the fact that you have no children obata daruwan neha kiyala your spouse obage swampurusha bharyawa the fact that you have no spouse obata swampurusha bharyawak nathikama whatever it is mokak unath cast it onto him esiyalla unwahanse pita thabanna because he cares for you mandu unwahanse oba gana salakana deviyan wahansai keep that connection keep that oba e sambandhatave sahabhagitwe digin digatama pavathwanna give it to him unwahanseita denna today whatever is worrying you whatever is causing you to fear give it ada davase oba kumak gana da karadara wenne oba kumak gana da biyata patwela tibenne biya karadara unwahanse mata thabanna amen amen next one ඊළඟ කාරණාව Philippians 4 Philippi 4 6 and 7 6 7 Do not be anxious about anything but in everything by prayer and petition with thanksgiving present your requests to God නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලාවෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. God doesn't want us to be anxious, worried or fearful about anything. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමේ අපි කරදර වීම, අපි කනස්සලු වීම, එහෙමත් නැත්නම් බයටපත් වීම කිසිම කාරණාවක් පිළිගන්නේ නැහැ. That's why he gives the instruction, don't be. ඒක නිසායි උන්වහන්සේ ඒ උපදේශය දෙන්නේ කරදර වෙන්න එපා කනසලු වෙන්න එපා බය වෙන්න එපා කියලා. සියලුම දේ යාඥාවෙන්. It doesn't say but everything by talking about it at the canteen, by texting your friends about it, by calling people and telling people about it, by talking to people at the school gate, by talking to people at the office all about your problems. It doesn't say that. නමුත් මේ ස්ථානයේ කියන්නේ නැහැ ඒ කරදර වීම කනස්සලු වීම සියල්ල ගැන එකිනෙක කෙනාට කතා කරන්න මේ කැන්ටින් එක ගාව කතා කරන්න ඉස්කෝලේ ගේට්ටුව ගාව කතා කරන්න කරදර වෙන එහෙම කියලා නැහැ we don't need to talk about it අපි අපේ කරදර ගැන අපේ බය බය අදුකම් ගැන කතා කරන්න අවශ්‍ය නැහැ by prayer නමුත් යාඥාවෙන් යාඥාවෙන් god about it. අපි දෙවියන් වහන්සේට පමණක් ඒ ගැන කියන්න ඕනේ. You tell him about it. උන්වහන්සේට ඒ ගැන කියන්න. But don't just tell him about it. නමුත් ඒක ගැන විතරක් කියන්න එපා. We give it to him, that's casting it to him. උන්වහන්සේට බාර දෙන්න. And tell him what you want. සහ ඔබට අවශ්‍ය දේ කුමක්ද කියලා උන්වහන්සේට කියන්න. What do you want? මොකක්ද ඔබට අවශ්‍ය? Tell him you've got a petition, you tell him what you want. උන් ඔබට ඉල්ලීමක් තිබෙන්න ඕනේ. ඔබට මොනවද අවශ්‍ය? Tell him what you want. උන්වහන්සේට කියන්න ඔබට අවශ්‍ය දේ. We don't really tell God, we just tell him about our problem but tell him what you want බොහෝ අවස්ථාවලදී අපි කරන්නේ අපේ කරදර ප්‍රශ්න ඔක්කොම දෙවියන් වහන්සේට කියන නමුත් අපට අවශ්‍ය දේ අපි කියන්නේ නැහැ with thanksgiving ස්තුති දීමෙන් what does that mean මොකද ඒකෙන් අදහස් වෙන්නේ that means we are in fellowship with the father ඒ කියන්නේ පියාණන් වහන්සේ සමග අපි සහභාගීත්වයෙන් සිටිනවා so that as we ask we don't just say I want this but we speak in tongues and we build up our spirit until we know that God is working for us. අපි යමක් ඉල්ලන විට අපි අන්‍ය භාෂාවෙන් කතා කරමින් උන්වහන්සේ සමග සහභාගීකම් පවත්වන්න අවශ්‍යයි. We have a confidence not just that God has heard because we know he hears straight away, but that God is we have received that answer into our spirits. අපි දෙවියන් වහන්සේ අසන බව විතරක් දැනගන්නට නෙමෙයි නමුත් අපේ ආත්මය තුළ අපි දැනගන්නට ඒ පිළිතුරු අපට ලැබී තිබෙන බව. And then verse 7. ඊට පස්සේ 7 වෙනි පදය. And then God reaches down from heaven and drops it into your lap. Is that what it says? මෙස්තانے කියනවාද දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඇරලා ඔබගේ ඔඩොක්කුවට වට්ටනවා කියලා? Is that what it says? එහෙම කියනවාද? Suddenly I have a million rupees in my hand at the end of my prayer time. හදිසියෙම යාඥාවේ කාලේ අවසන් වෙනකොට මිලියනයක් ඔබේ අතේ වැටෙනවා කියලා කියනවාද? No. Sometimes we get the miracle straight away, but more than that. සමහර අවස්ථාවලදී මේ මහාස්කම එකෙනෙහිම අපට ලැබෙනවා. We were anxious at the start. නමුත් අපි මුලදී අපි කනස්සල්ලෙන් සිටියා. The peace of God. දෙවියන් වහන්සේගේ සමාදානය. Which passes all understanding will guard your heart and your mind manasata danagatha nohakivu samadhanen obage hadavatat obage situvilit araksha wenawa we give him our anxiety we give him our fear and primarily first off he gives us his peace ape kanassaluwima ape bayata patwima ape deviyan wahanse wetata yomu karapuwama unwahanse dena palaweni de tamai apata samadhanaya amen amen another thing we can do to help overcome fear and worry ඒ කරදර සහ බියවීම අභිභවා යන්නට නැත්නම් ගනුදෙනු කරන්නට අපිට කල හැකි තව දෙයක් එපිසහය වෙනි පරිච්ඡේදය okay we have to be wearing the whole armor of god අපි දෙවියන් වහන්සේගේ සම්පූර්ණ යුදායුධ කට්ටලය පැලඳගෙන සිටින්න අවශ්‍යයි we have to protect ourselves අපි අපිවම ආරක්ෂා කරගන්නට අවශ්‍යයි because the devil is real මන්ද යක්ෂයා සත්‍යයි he does try to discourage us and put us off course He does try to discourage us. අපිව අධෛර්යමත් කරන්න උත්සාහ කරනවා. We have to protect ourselves. අපි අපිව ආරක්ෂා කරගන්න අවශ්‍යයි. Helmet of salvation. ඒ ගැලවීමේ තොප්පිය අපි පැලඳගෙන ඉන්නවා. ඕනේ ධර්මිෂ්ඨකමේ ලයවැස්ම. ඒ සත්‍යකමේ ඉඟපටිය. Shoes. Fitted with the readiness for the gospel. ඒ සුභාරංචිට සූදානම නැමැති වහන් we defend ourselves with our shield of faith අපි ඒ වගේම ආරක්ෂිත වෙනවා ඒ පලිහ රැගෙන ඇදහිල්ලේ shield of faith ඇදහිල්ලේ පලිහ with the word of god that we know we do not allow the devil to come and take away what is ours අපි තුල තිබෙනව දේව වචනය අපි ඇදහිල්ලේ පලියෙන් ආරක්ෂා කරගනව යක්ෂයාට අපිට පහර ගහන්න බැරි වෙන පිණිස god does protect me දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරනවා and i protect myself මම මාව ආරක්ෂා කරගන්න අවශ්‍යයි මම ඒ යක්ෂයාගේ දෙයට අහු නොවන පිණිස මාව රැකවල් කර ගන්න අවශ්‍යයි. And most importantly the sword of the spirit because that is the one that we attack with. විශේෂයෙන්ම ආත්මයේ කඩුව දෙවියන් වහන්සේගේ වචනේ ඒක තමයි අපි පාවිච්චි කරන්නේ ප්‍රහාර එල්ල කරන්න. We're going through open doors, right? That's what Pastor Andrew said. අපි මේ කාලේදී විවෘත දොරට තුලින් ඇතුල් වෙනවා. Pastor Karen said there's an open heaven. Pastor Karen කිව්වා විවෘත ස්වර්ගයක් තිබෙනවා. We're going to be using our sword. අපි අපේ කඩුව පාවිච්චි කරන්න යනවා. We will be fighting things. We will be knocking things down. අපි දේවල් සටන් කරයි, අපි දේවල් පහත හෙලයි. To go through these open doors. මේ විවෘත දොරට තුලින් ගමන් කරන පිණිස. The word of God is so important. දෙවියන් වහන්සේගේ වචනය ඉතාමත්ම වැදගත්. You know, when God created the world. දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්වහම what he spoke was what happened. උන්වහන්සේ කතා කරපු දේ තමයි සිදු වුනේ. So when God I was saying this at the prayer meeting on Thursday when God had the picture of an elephant දෙවියන් වහන්සේට අලියෙක් ගැන පින්තූරයක් මැවුනහම he didn't get a giraffe. ඔහුට ජිරාෆ් කෙනෙක් නෙමෙයි ඔහු මැව්වේ. When he thought of an elephant අලියෙක් ගැන උන්වහන්සේ හිතුවහම and he spoke elephant අලියා කියලා කතා කරහම elephant was created. අලියෙක් තමයි මැවුනේ. When he thought giraffe giraffe කෙනෙක් ගැන හිතුවහම and he spoke giraffe giraffe ගැන කතා කරාම giraffe was created giraffe කෙනෙක් තමයි මැවුනේ what was in the imagination of god and came out of his mouth that was what was created දෙවියන් වහන්සේගේ මනසින් උන්වහන්සේ මවා ගත්තා වූ දේ තමයි ඔහු කතා කරාම ඒ යථාර්ථයටපත් උනේ and we are like god අපි දෙවියන් වහන්සේ ආකාරමයි what we see within us අපි අතුලන්තෙන් අපි තුල දකින්න දේ what we speak is what we will create සහ අපි කතා කරන දේ තුල තමයි අපි මවන්නේ and very often when we are worried and fearful බොහෝ වෙලාවට අපි බයටපත් වෙලා කරදර වෙන විට අපි ඍණවාදී ලෙස කතා කරනවා we speak confused words අපි ඒ වියවුල් වචන කතා කරනවා we are not clear in what we are communicating අපි කතා කරන දේ ගැන පැහැදිලිතාවයක් අපිටම නැහැ words have power වචන වලට බලය තිබෙනවා any word has power ඕනෑම වචනයකට බලය තිබෙනවා god's word we sing it in that song is all powerful දෙවියන් වහන්සේගේ වචනය ඒ බලවත් god's word is all powerful දෙවියන් වහන්සේගේ වචනය තමයි වඩාම බලවත් and we must be speaking the word of god අපි දෙවියන් වහන්සේගේ වචනය කතා කරමින් සිටින්න ඕනේ we can actually be one step ahead of fear and worry අපිට පුළුවන් ඒ බයටත් කරදරයටත් වඩා ඉදිරියෙන් පියවරක් සිටින්නට because when we are not frightened and when we are not worried we are speaking the word මන්ද අපි බියටපත් නොවි කරදර නොවි සිටින විට අපි ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය කතා කරමින් සිටිනවා වචනය ප්‍රකාශ කරමින් සිටිනවා we are speaking about our lives අපි අපේ ජීවිත ගැන කතා කතා කරමින් සිටිනවා. We are speaking about our finances. අපි අපේ ආර්ථිකය ගැන කතා කරමින් සිටිනවා. So that then when challenges come, we know the right word to speak. එවිට අභියෝග පැමිණියාම අපි දන්නවා මොකද්ද අපි කතා කළ යුතු හරි වචනය. Every word that we speak is so powerful. අපි කතා කරන හැම වචනයක්ම ඉතාමත්ම වැදගත්. And we must speak the right words. අපි හරි වචන කතා කරන්න ඕනේ. Don't just speak empty words. Speak God's words. නිකං හිස් වචන කතා කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචන කතා කරන්න. The word that is voiced is the word that works. ඒ ශබ්ද නගා කතා කරන්නා වූ වචනය තමයි the word that is voiced, the word that is spoken is the word that works. ඒ ශබ්ද නගා කතා කරන්නා වූ වචනය තමයි ක්‍රියා කරන්නා වූ වචනය. If I know the word but I don't speak it, it's actually not going to work. මම වචනය දන්නවා නමුත් කතා කරන්නේ නැත්නම් ඇත්තටම මේ වචනේ ක්‍රියා කරන්න යන්නේ නැහැ. That's how salvation works. ඒ ආකාරයෙන් තමයි ගැලවීමත් අපට ක්‍රියා කරන්නේ. I can believe in God. මට දෙවියන් වහන්සේව විශ්වාස කරන්න පුළුවන්. I can believe that Jesus died and rose again. යේසුස් වහන්සේ මැරුණා නැවත නැගිට්ටා කියලා මට විශ්වාස කරන්න පුළුවන්. I do not experience salvation until I speak it with my mouth. නමුත් මම ගැලවීම අත්දකින්නේ නැහැ මම ඒ දේ මගේ මුඛයෙන් කතා කරන තෙක්. The moment I mix my believing with my speaking, that is when the supernatural begins to happen. මං විශ්වාස කරන දේ මගේ මුඛයෙන් කතා කරනකන් ඒක සිදුවෙන්නේ නැහැ. නමුත් කතා කරපු මොහොතේදීම සම්බන්ධතාවය ඇති වෙනවා. My words are powerful. මගේ වචන ඉතාමත්ම බලවත්. If therefore when I am in the places of worry and fear, I must speak my godly believing. ඉත ඒක නිසා මම කරදර වී බයටපත් වී සිටිනා වූ අවස්ථාවේ මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කාරණාවල් තමයි මම කතා කරන්නේ. Because whatever my bank manager says, මගේ බැංකුවේ කාරණාකාරයා මොනවා කිව්වත්, වෛද්‍යවරයා මොනවා කිව්වත්, whatever your family says, ඔබගේ පවුලේ අය මොනවා කිව්වත්, whatever your neighbor says, ඔබගේ අසල්වාසීන් මොනවා කිව්වත්, whatever your enemy says, ඔබගේ විරුද්ධවාදීන් මොන දේ කිව්වත්, none of them are bigger than God's word. කිසිම කෙනෙක්ගේ වචන දෙවියන් වහන්සේගේ වචනට වඩා බලවත් නැහැ. And therefore we must be speaking the word of God. ඒක නිසා අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ. Fear is when I make those people bigger than God. ඒ බය පැමිණෙන්නේ දෙවියන් වහන්සේට වඩා අන්මනුෂ්‍යයන් කියන දේ අපි ලොකු කරගත්තාමයි. To overcome fear I must be speaking God's word. ඒ බය දුකෙන් එළියට එන්න නම් දෙවියන් වහන්සේගේ වචන මම කතා කරන්න ඕනේ. Pastor Chris said a brilliant thing. He said he prophesied this. He said, "Come up and think like God." Pastor Chris e propetame wachanaya genawa ohu kiwwa e ihalata paminenne ihalata paminla deviyan wahanse aakarawa sitanna. Come up and think like God. De ihalata paminenne ihalata paminla deviyan wahanse aakarawa sitanna. What's happening today as I'm preaching? Mokadda ada dawase siduwena pastor Chris deshana karana. You're rising up, coming up, you're seeing in a higher place. Oba ihalata esawenawa oba ihala sthanayaka dakinta patan ganawa. What happened when Pastor Senka was leading worship so beautifully today? What happened? We started to rise on wings of eagles. We coming up. Right? Pastor Asanka namaskare mehewana vita api ihalata esawunai rajalin men sthanaye sita dakina pinisa. Come up and think like God. ඉහළට එසවෙන්න දෙවියන් වහන්සේ ආකාරව දකින්න. Engage your spirit. ඔබගේ ආත්මය ඔබ සම්බන්ධ කරන්න. Think God's thoughts. දෙවියන් වහන්සේගේ සිතුවිලි සිතන්න. Speak his words. උන්වහන්සේගේ වචන කතා කරන්න. Our body has the spirit of God in it. අපගේ ශරීර තුල දෙවියන් වහන්සේගේ ආත්මය තිබෙනවා. But it is limited by the fact that it's in my body. He's in my body. ඒ සීම සහිතව තිබෙන්නේ මන්දා මගේ ශරීරය තුල තිබෙන නිසා. So how does the spirit work? ඉතින් කොහොමද ඒ ආත්මය ක්‍රියා කරන්නේ? He works through my words. අපගේ වචන තුලින් තමයි ක්‍රියා කරන්නේ. I can change situations in other places, in other nations by speaking the words of God. ඒ වෙනස් වූ ස්ථානවල වෙනස් වූ දේශයන්වල තිබෙනා වූ ඒ තත්වයන් වාතාවරණ මට වෙනස් කරන්න පුළුවන් මං කතා කරන්නා වචන තුලින්. My body is restricted. මගේ ඒ ශරීරය my words aren't ශරීරයේ සීමා සහිතයි නමුත් මගේ වචන සීමාවක් නැහැ. I must speak the words of God. මම දෙවියන් වහන්සේගේ වචන කතා කරන්න ඕනේ. The power of God. දෙවියන් වහන්සේගේ බලය නිදහස් වන වචන තුලින්. Amen. Hallelujah. Amen. The words we speak are so important. අපි කතා කරනා වචන ඉතාමත්ම වැදගත්. Few more things. 2 Timothy 1 verse 7. 2 Timothy 1:7 වෙනි පදය. For God did not give us a spirit of fear. දෙවියන් වහන්සේ අපට බය අදුකමේ ආත්මයක් දුන්නේ නැහැ. Fear is a spirit. බය අදුකම ඇවිල්ලා ආත්මයක්. Fear is a spirit. It is not just an intellectual exercise. It is a spirit. බය ඇවිල්ලා ආත්මයක්. God didn't give us a spirit of fear. අපට දෙවියන් වහන්සේ ඒ බය අදුකමේ ආත්මයක් දුන්නේ නැහැ. He gave us a spirit of power. නමුත් අපට උන්වහන්සේ දුන්නා බලයේ and of love. ප්‍රේමයේ that loves other people. අන් මනුෂ්‍යන්ට ප්‍රේම කරන්න ඕන. Even when they are unlovely. ඔවුන් අපට ඒ ප්‍රේම නොකරන අවස්ථාවන්වල. Even when they are unkind. ඔවුන් අපට අකාරුණික වන අවස්ථාවල. Even when they are unjust. ඔවුන් ඒ අසාධාරණව සිටින විට. We have a spirit of love. අපට ඒ ප්‍රේමයේ ආත්මයක් උන්වහන්සේ දී තිබෙනවා. That love will cause us to be fearless in many situations. ඒ ප්‍රේමය ඕනෑම තත්වයකදී ඒ බිය නැතුව සිටින්නට අපට උපකාර කරනවා and a sound mind සහ ඒ නිර්වුල් මනස think right thoughts හරි ආකාරයෙන් සිතුවිලි සිතන්නට හරි සිතුවිලි සිතන්නට 1 Peter 3:14 and 15 1 Petrus 3:14-15 listen to this මේකට සවන් දෙන්න but even if you should suffer for what is right you are blessed do not fear their threats do not be frightened but in your hearts set apart Christ as Lord එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින නමුත් ආශිර්වාද ලද්දොහිය ඔවුන්ගේ බය ගැන්වීමට බය වෙන්නටවත් කැළඹෙන්නටවත් එපා නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේ කොට ක්‍රිස්තුස් වහන්සේට ගෞරව කරන්න Tongues may rise against us. අපට විරුද්ධව දිය නැගෙන්න පුළුවන්. Mountains may rise around us. කඳු අපවට නැගෙන්න පුළුවන්. All sorts of things might come against us. බොහෝ දේවල් අපට එරෙහිව සිදු වෙන්නට පුළුවන්. God is more than just somebody who makes us feel nice. දෙවියන් වහන්සේ අපට හොඳ හැඟීමක් දෙනවට වඩා දෙයක් කරන්න ඕන දෙවියන් වහන්සේ. God is more than somebody who makes us fall down and heals us. අපි ඒ බිමට වැටෙන්න සලස්වලා අපිව සුව කරන්නා වූ දෙවියන් වහන්සේ ඊට වඩා අපේ ජීවිතේ කරන්නා වූ තැනක් වහන්සේ. God is more than somebody who gives us great friends. උන්වහන්සේ අපට අනර්ග මිත්‍රත්වයන් දෙන්නා වූ ස්වාමීන් වහන්සේයි. God is Lord. දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ. Christ is my Lord. ක්‍රිස්තුස් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේයි. He is the one in charge. උන්වහන්සේ තමයි ඒ පාලනය ගත්තා වූ තනන් වහන්සේ if you meet if you go to a lord's house you will do exactly what he says you will sit where he tells you to sit you will eat when he tells you to eat you will go to the next room when he tells you to go you just do what the lord of the manor says right ඔබ ස්වාමින් වහන්සේගේ නිවසේ සිටියානම් උන්වහන්සේ කියනා වූ ආකාරයටම ඔබ හැසිරෙනවා in our hearts අපගේ හදවතේ in your heart ඔබගේ හදවතේ set apart christ ක්‍රිස්තුස් වහන්සේව ඔබගේ ස්වාමීන් වහන්සේ ලෙස ඔබ වෙන් කරන්න අවශ්‍යයි මොන වගේ තර්ජන තිබුණත් මොන වගේ බිය ඔබ තුල තිබුණත් Christ ක්‍රිස්තුස් වහන්සේ is your lord ඔබගේ ස්වාමීන් වහන්සේයි He is the one that you listen to උන්වහන්සේට පමණයි ඔබ සවන් දිය යුත්තේ He is the one that we do the things that we know he wants us and enables us to do unwahanse apata karanta kiyannawo saha apata karanta hakiyawo dunnawo karanawal thamai api karanne when you see how jesus handled those three situations jesus wahanse e avasthawan thunata muhuna dunna aakare api dakka he wasn't just a lovely brother unwahanse e yahapat karunika sahodare pamanak une naha his disciples up higher e goleyanwa ohu ihalata osawana aakare api dakka training them to immaturity onwa puhunu kara පරිණතකමට ගෙනාවා He was teaching them that Jesus Christ is Lord. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව ඔවුන්ට ඉගැන්නුවා. Whatever comes my way. මොන දෙයක් මා වෙත ආවත් Christ is my Lord. ක්‍රිස්තුස් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ. I will do what he wants. මම කරන්නේ උන් වහන්සේ කැමති දේ පමණයි. Set it. ඒක ඔබ નિසක කරගන්න. In your hearts set apart. ඔබගේ හදවතේ ඔබ වෙන් කරන්න ක්‍රිස්තුස් වහන්සේ. It is strong in you. ඔබ තුල ඒ ශක්තිමත්ව Christ is my Lord. ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ. He is the one I listen to. උන්වහන්සේට පමණයි මම සවන් දෙන්නේ. I live the way he wants me to live. මම ජීවත් වන්නේ උන්වහන්සේ කැමති ආකාරයට. උන්වහන්සේ කැමති ආකාරයට මම කතා කරන්නේ. I go to the places he wants me to go to. උන්වහන්සේ මට යන්න කියන ස්ථානවලට පමණයි මම යන්නේ. I watch what he wants me to watch. මම බලන්නේ උන්වහන්සේ ප්‍රිය කරන දේවල් පමණයි. I spend my time and my money the way he wants me to spend my mage time khane, and my money mage mudal mama e gatha karanne natham væya karanne unwahanse kemathi aakarayata pamana the conversations I have with my friends are the conversations he wants me to have mage yahaluwan samaga man karannaw sannivedanaya deviyan wahanse kemathi de pamanai when Christ is our lord Christus wahanse mage swamin wahanse we are very secure api ithamathma surakshitai because he is so strong and so powerful and we are totally protected mandun wahanse taram shaktimat unwahanse taram balavat api ithamathma surakshitai when Christ is my lord on Sunday Christus wahanse mage swamin wahanse nan iridata Monday sandudata boss might be my lord mage rakia karana sthane Tuesday TV is my lord angaharu adar TV ekana mage swamin wahanse Wednesday sleeping is my lord badadata nida ganima nan mage swamin Thursday shopping is my lord brahaspatin data shopping karana ekana swamin wahanse totally confused sampurna viyavul fear baya peminena worry karadare peminena when you set apart Christ as lord namuth oba Christus wahansewa obage swamin wahanse lesa obage hadawaten wen karahama we can't be worried apita karadare wenna baha we can't be worried apita karadare wenna baha amen hallelujah god doesn't want us to worry deviyan wahansege kematta nevey api karadare wima god doesn't want us to be fearful deviyan wahansege kematta nemey api bayata patwima we read this morning අපි අද උදෑසන කියවුවා බයිබල් නියේ අවුරුද්දේ බයිබල් සැලැස්ම තුල there are some people who are frightened of their future ස්ථානයේ සමහර අය ඉන්නවා ඔබගේ අනාගතය ගැන ඔබ බයට පත් වෙලා what's going to happen මොනවද සිදුවෙන්නේ what am I going to do මොනවද මම කරන්න යන්නේ how am I going to get through that situation කොහොමද මේ තත්වයෙන් මම එළියට එන්නේ am I ever going to get married කවදාවත් මම විවාහ වෙයිද how will I get out of this situation කොහොමද මම මේ තත්වයෙන් එළියට එන්නේ Jeremiah 29 යෙරමියා 29 11 verse 11 11 This is a word for you today. Me deviyan wahanse obata denna o wacane. I know. God says, I know the plans I have for you. Unubagena to prosper you and not to harm you. Plans to give you hope and a future. මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සමාදානයේ යෝජනායයි ස්වාමින් වහන්සේ කියනසේක When God is our Lord දෙවියන් වහන්සේ අපේ ස්වාමින් වහන්සේ වුණහම When we know how much he loves us අපි දැනගත්තාම උන්වහන්සේ කෙතරම් අපට ප්‍රේම කරනවාද කියලා There is no fear of the future ඒ අනාගතය ගැන අපට කිසිඳු බයක් තිබෙන්න යන්නේ නැහැ. Because he has good plans for every single one here. මන්ද මේ ස්ථානයේ සිටින ඔබ හැම කෙනෙක් ගැනම දෙවියන් වහන්සේට යහපත් යෝජනා තිබෙනවා. He has plans to prosper you. උන්වහන්සේ ගෙනෙන්නා වූ යෝජනා ඔබව සාර්ථක කරන්නට ඔබ සඵලවත් කරන්නට සමහර විට ඔබට ඇති ඔබගේම යෝජනා ඔබගේම අදහස් ඔබව සඵලවත් කරගන්නට He has plans to prosper you. දෙවියන් වහන්සේට තිබෙනවා ඔහුගේ සමහුගේ සැලසුම් යෝජනා. He has plans for that. උන්වහන්සේටම තිබෙනවා ඔබ ගැන සැලසුමක්. He doesn't have plans to harm you. He has plans of good. උන්වහන්සේට ඔබ ගැන විපත්තියේ යෝජනා නෙමෙයි තිබෙන සැලසුම් නෙමෙයි තිබෙන නමුත් ඔබව සඵලවත් කරන යෝජනා සැලසුම්. He has plans for a great future. ඔබට ඒ දීප්තිමත් අනාගතයක් උදෙසා සැලසුම් උන්වහන්සේ කෙරෙහි තිබෙනවා. We do not need to fear the future. අපිට ඒ අනාගතය ගැන බයක් තබා ගන්න අවශ්‍ය නැහැ. Because he's already got it sorted out. මන්ද දැනටමත් උන්වහන්සේක නිර්වල් කරලා ඉවරයි. He has the best plans. හොඳම සැලසුම් උන්වහන්සේ ගාව තිබෙනවා අපට. Today God doesn't want anybody worrying about their future. අද දවසේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ එක්කෙනෙක්වත් ඔබගේ ඒ අනාගතය ගැන කරදර නොවීමයි. He wants you prospering. ඔබ දෙවියන් වහන්සේ කැමැත ඔබ සඵලවත් වෙන්න සිටීමයි. උන්වහන්සේ කැමැත ඔබ හොඳින් යහපත්ව ජීවත් වීමයි. He wants you full of hope. ඔබ ඒ බලාපොරොත්තු වලින් පූර්ණව ජීවත් වීම. And our part සහ අපගේ කොටස that word into being. ඒ වචනය ඒ යථාර්ථයට ගෙන එන්නට කතා කිරීමයි. We don't go out from here and live and say and do whatever we feel like. We go out from here connected with that word අපි මේ ස්ථානෙන් එළියට ගිහිල්ලා අපට කැමැති කැමැති ආකාරයට හැසිරෙන ක්‍රියා කරන්න යන්නේ නැහැ නමුත් ලබාගත් වචනය අපි ක්‍රියාවට දමමින් ප්‍රකාශ කරමින් කතා කරමින් සිටිනට සම්බන්ධ වෙන්නට යනවා මන්ද දෙවියන් වහන්සේට ඔබට හොඳම අනාගතය උන්වහන්සේ ගාව තිබෙනවා the boundary lines have fallen for me in pleasant places ඒ සීමාවන් මාහට පියකරු ස්ථානවල වැටි තිබෙනවා. Those of you who are fearing for your family. ඔබගේ පවුල ගැන ඔබ කරදර වෙනවා නම්. The boundary lines has fallen for them and for you as a family in pleasant places. ඔබගේ පවුල සහ ඔබ උදෙසා ඒ සීමාවන් පියකරු ස්ථානවල වැටි තිබෙනවා. Speak that over your family. ඒක ඔබගේ පවුල මත ප්‍රකාශ කරන්න. Speak it over your family. ඔබගේ පවුල මත ප්‍රකාශ කරන්න. See it over your family. ඔබගේ පවුල තුල මේ දේ දකින්න. Sometimes children are your greatest dream and sometimes they're not quite your greatest dream, right? සමහර ලාවට දරුවන් තමයි ඔබගේ ලොකුම සිහිනේ. ඊට පස්සේ සමහර ලාවට ඒක එහෙම නොවෙන්න පුළුවන්. Sometimes your spouse is your greatest dream and sometimes they're not. සමහර ලාවට ඔබගේ ඒ සාම්පෘෂ්‍ය නැත්තම් භාර්යාව තමයි ඔබගේ ලොකුම සිහිනේ. ඊට පස්සේ ඒක එහෙම නොවෙන්න පුළුවන්. Right. We, but the boundary lines have fallen for us and for our whole family in pleasant places. නමුත් ඔබටත් ඔබගේ පවුල් වලටත් සීමාවන් පියකරු ස්ථානවල වැටි තිබෙනවා. Speak it over your family. ඒක ඔබගේ පවුල මත ඔබ ප්‍රකාශ කරන්න. Your children's futures are secure in him. ඔබගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි උන්වහන්සේ තුල. Your spouse's purpose is secure in him. ඔබගේ ස්වාම්පුරුෂ භාර්යාවගේ අරමුණ නැත්තම් සැලැස්ම සම්පූර්ණ නැත්තම් සුරැකී උන්වහන්සේ තුල. We do not fear. අපි බය වෙන්න ඕනේ නැහැ. We do not worry. අපි කරදර වෙන්න ඕනේ නැහැ. We speak. අපි කතා කරන්න අවශ්‍යයි. අපි ප්‍රකාශ කරන්න අවශ්‍යයි. දකින්න අවශ්‍යයි. The third thing. තුන්වෙනි කාරණාව. Came out from Sashini. Your testimony was amazing. Yolanda, I love it, right? It's that I want to touch on. සචිනිගේ ඒ සාක්ෂියෙන් සිස්ටර් යෝලන්ගේ සාක්ෂියෙන් මේ දේ එළියට ආවා. ඉතාමත් පුදුමයි. Some people fear death. සමහර අය මරණයට බය වෙනවා. Some people even desire death. සමහර අය මරණය ආශා කරනවා. There's a beautiful verse in Psalm 118. ගීතවලියේ 118 ඊට අලංකාර පදයක් තිබෙනවා. I will not die, but I will live and I will proclaim what the Lord has done. 17 වෙනි පදය මම නොනැසී ජීවත්ව සිට ස්වාමීන් වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. Psalm 118 verse 17. ගීතවලිය 118 17 වෙනි පදය. It's a word for some of you today. අද දවසේ ඔබ සමහරෙක්ට මේ වචනය. I will not die. මම නැසින්ට යන්නේ මැරෙන්ට යන්නේ නැහැ. What the doctor said. ඒ වෛද්‍යවරුන් මට කියලා තිබෙන දේ somebody has spoken over me. එහෙත් නැත්නම් තවත් කවුරු හරි ඔබ ගැන somebody has gone to somewhere to get happen to me. මම මොන තව කෙනෙක් මොන හරි කරනවා ඔබට යම් දෙයක් සිදු වෙන්නට. I will not die. මේ ස්ථානයේ කෙනා මම මැරෙන්න යන්නේ නැහැ. I will not die. මම නැසින්නේ නැහැ මම මැරෙන්න යන්නේ නැහැ. I will not die. මම මැරෙන්න යන්නේ නැහැ. Will live. නමුත් මම ජීවත් වෙනවා. I will live. මම ජීවත් වෙනවා. I will live. මම ජීවත් වෙනවා. And I will proclaim what the Lord has done. දෙවියන් වහන්සේ මට කර ඇති දේ මම ප්‍රකාශ කරනවා. Worship team, you will live and you will proclaim what the Lord has done. නමස්කාර කණ්ඩායම ඔබ ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතවල කර ඇති දේ ඔබ ප්‍රකාශ කරනවා. Yeah, God doesn't just want us living, he wants us living and proclaiming what he has done. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා අපි නිකන් ජීවත් වෙන එක නෙමෙයි. නමුත් ජීවත් වෙමින් වහන්සේ අපගේ ජීවිතවල කර ඇති දේ ප්‍රකාශ කිරීමයි. Anybody who's had death spoken over them. ඔබගේ ජීවිතේ මත මරණය කවුරු හරි ප්‍රකාශ කර තිබෙනවා. Anyone who has spoken death over themselves. ඔබ මතම මරණය ප්‍රකාශ කරගෙන තිබෙනවා. Today that is cancelled. අද දවසේ ඒක තහනම් වෙනවා. Today you are free. අද දවසේ ඔබ නිදහස්. There is no fear of death. ඒ මරණේ බය පහ වෙනවා. I will not die. මම මැරෙන්න යන්නේ නැහැ. But I will live. මම ජීවත් වෙන්න යනවා. And I will proclaim what the Lord has done. දෙවියන් වහන්සේ මගේ ජීවිතේ කර ඇති දේ මම ප්‍රකාශ කරන්න යනවා. These three things. මේ කාරණාවල් තුන. Our future. අපේ අනාගතය, අපේ පවුල. And this whole thing about death and life. සහ මරණය ජීවනය ගැන තිබෙනවා මේ කාරණාව. I know God is going to minister in these three areas. මම දන්නවා දෙවියන් වහන්සේ මේ කාරණාවල් තුන යටදී අද සේවය කරනවා. And there will be other areas too. සහ තවත් අංශ තිබේ දෙවියන් වහන්සේ අද දවසේ සේවය කරනවා. අපි නැගිට සිටිමු.